කර මත්කලා මාවතේ අපි ජීවිතේ දහවලේ සිහිනයක් කළා මරදානෙ පැරණි සිනමාහලේ නාමයෙන් නපව ඇත ඇත ඇත ඇත ලොවකට කොන් කළා දීගයා රැඳුමන් රංගා ලොවට පෙන්නලා මන් කළා මාවතේ අපි ජීවිතේ දහවලේ සිහිනයක් කළා මරදානෙ පැරණි සිනමාහලේ නාමයෙන් අපව ඈත ඈත ඈත ඈත ලොවකට කොන් කළා දීගයා රැඳුමන් රංගා ලොවට පෙන්නලා ආ